මේ අපි පඩිය වල දාත් ඉල්ලනවා දුන්නා නම් අපි වැඩ කරනවා දැන් පඩිය නැති නිසා අපි මේ කිලෝ 5 දවසට කරන්නේ කම්පැනි කට්ටිය පාළු කියන්නේ බොරු බඩු මිල වැඩි ඉතින් අපි කන්න ඕන ළමයි ඉස්කෝලේ යන්න ඕන ඉතින් ඒවට අපිට සල්ලි මදි දැනට අර හිපනයි නේ ගවන්නේ අපිට පඩිය දුන්නා නම් අපි වැඩ කරලා දෙන්න